2015 වසරේ 10 මාසේ 29 වෙනිදා භාවනා වැඩසටහන. ධර්මය පිළිබඳව දැනුම රැස් කිරීම කියන එකක්, ධර්ම අවබෝධය කරගන්නවායි කියලා කියන තව එකක්. දැනුම රැස් කරන්න ඇවිල්ලා ඉන්නවා නම් මේ ස්ථානේ තරම් ප්‍රයෝජනවත් නැහැ ඒ අයට. යමෙක් අවබෝධ කරගන්න ඇවිල්ලා ඉන්නවා නම් ඒ අයටම තමයි මේ ආයතනය ගොඩනැගිලා තියෙන්නේ. මේ ධර්ම දේශනා පැවැත්වෙන්නෙත් ඒ අය වෙනුවෙන්. ඔබට දැනුම රැස් කරගන්න මාර්ග ඕනෑ තරම් තිබුණත් අවබෝධය පිණිස මාවත් මාර්ග දේශනා උපදේශ බොහෝම අඩුයි, අවමයි. විමසීමෙන් තමයි ලෞතර බුදුරජාණන් වහන්සේට ධර්මය මුණ ගැහුනේ. නිර්වාණ ධර්මය මුණ ගැහෙන්නේ විමසීමෙන්, විදර්ශනා කිරීමෙන්. ඒ විමසීමට තමයි විදර්ශනා කරනවා කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරය. එහෙමනම් ඔබටත් ධර්මය මුණ ගැහෙන්නේ කුමක් උපකාරයෙන්ද? ඒකාන්තයෙන් විමසීමේ. බුදුරජාණන් වහන්සේට මේ නිවන් මඟ ගැන කියලා දෙන්න කවුරුත් සිටියේ නැහැ. කල්‍යාණ මිත්‍රත්වයක් තිබුණේ නැහැ. තිබුණද බුදුහාමුදුරන්ට? තිබුණේ නැහැ. සද්ධර්ම ශ්‍රවණයක් බුදුහාමුදුරන්ට තිබුණේ නැහැ. සිද්ධාර්ථ කුමාරයාණන්ට තිබුණේ එකම දෙයයි, යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම පටිපත්තියයි පමණයි. ඒ දෙක තමයි උපකාර කරගත්තේ. දැන් අපිට ඒ දෙකත් පුරුදු පුහුණු කරගන්න, ඒ දෙක වඩා හොඳින්ම වර්ධනය කරගන්න තව කරුණු දෙකක් මුණ ගැහිලා තියෙනවා. කල්‍යාණ මිත්‍රත්වයයි සද්ධර්ම ශ්‍රවණයයි මුණ ගැහිලා තියෙනවා. දැන් අපිට ලේසි, අපිට ලේසි තාත්තා කුඹුර කරලා වී අටුවට ගෙනල්ලා දාලා තියෙන්නේ. අපිට තියෙන්නේ ඒක සුද්ධ පවිත්‍ර කරලා කොටලා අරගෙන සාල් බවට පත් කරගෙන බතක් උයා ගන්න එක පමණයි. තාත්තා කියලා කිව්වේ බුදු පියාණන් වහන්සේට. ඉතින් බුදු පියාණන් වහන්සේ කුඹුර කරලා වී අටුවට ගෙනල්ලා දාලා තියෙන එකේ අපිට ඒක සුද්ධ පවිත්‍ර කරගෙන ආහාරයට ගන්න බැරි නම් අපි කොච්චර දුර්වලද? ඒසා අමාරු කොටස කෙරෙලා තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධයෙන්, නිර්වාණ අවබෝධයෙන් දැන් අපිට තියෙන ධර්මය ප්‍රගුණ කරගන්න. දේශකයාට බෑ කිසිවක් කරන්න. ඔබමයි ඔබේ වෙනස්කම් ඇති කරගන්න ඕන. ඔබමයි ඔබේ පුරුදු අත්හැරගන්න ඕන. ඔබමයි ඔබව හඳුන ගන්න ඕන. ඔබ ඔබවම හඳුන ගනිමින් සිටිනවාද? ඔබ ඔබවම වෙනස් කර ගනිමින් සිටිනවාද? ප්‍රශ්නයට උත්තරේ ඔබ ඔබගේ මනසින් අහලා බලන්න. මොකද උත්තරේ? හඳුනා ගනිමින් ඉන්නවා, වෙනස් කර ගනිමින් ඉන්නවා. සමහර දේවල් වෙනස් කරන්න අමාරුයි, හිර වෙනවා. ගෙදරත් එහෙමනේ, කොල කෑලි ගොඩක් හොයාගෙන හොයාගෙන හොයාගෙන යනවා. ගොඩාක් කොල කෑලි වීසි කරනවා. සමහර කොල කෑල්ලක් ඉතුරු වෙනවා. ටක් ගාලා ඒක අරගෙන ඒ කොල කෑල්ල නම් වීසි කරන්නේ නැහැ. ඇයි? මොකද මේ කොල කෑල්ල අනාගතයේ දවසකදී මට ඕන වෙනවා මේක මේක දැම්මත් හරින්න බෑ. අපි හිතමුකෝ මේ වගකීම් සහතිකයක් වොරන්ටි කාඩ් එකක් කියලා නේද? ඒකේ වොරන්ටි තියෙනවා නම් ඒ කොලගෑල විසි කරන්නේ නෑ, ඒක අයින් කර ගන්නවා, ඒක තියා ගන්නවා. ආන් ඒ වගේ තමන්ගේ ජීවිතේත් යම් වටින දේවල් හැටියට යම් යම් දේවල් මුණ ගැහෙනවා. මුණ ගැහුනාම මොකද වෙන්නේ? ඒක විසි කරන්න මට දැම්ම බෑ කියලා එක තියා ගන්න ස්වභාවයක් තියෙනවා. ඊළඟට අනිත් ඔක්කොම නම් විසි කරන්නම් හම්දුරනේ, හැබැයි මේ කොළ කැල්ල විතරක් විසි කරන්න බෑ කියනවා වගේ ඔබෙත් යම් යම් කරුණු ළඟට ඇවිල්ලා ඔබ අවසාන වශයෙන් සිර වෙනවා. හිර වෙලා අන්න මට මේ කාරණේ තමයි අත්හැර ගන්නම බැරි. ඒක තමයි ස්වභාවය. එහෙම දෙයක් වුණාම එතනින් එහාට වර්ධනයක් වෙන්නේ නැහැ. දැන් ආනන්ද හාමුදුරන්ට උනේත් ඒක. ආනන්ද හාමුදුර සෝවාන් මාර්ගඵලය ලැබලා අවුරුදු 25ක් බුදුහාමුදුර ළඟ බණ අහනව රහත්ුනේ නැනේ. ඇයි රහත්ුන්ට ඇත්තේ? මට හැම දෙයක්ම විසි කරන්න පුළුවන්. මට විසි කරන්න බෑ බුදුහාමුදුරු. මම ඒ වගකීම බාර අරගෙන තියෙන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේට කිමුහුමක්වත් යන්න බෑ මට නොඇසී. ඈ කැස්සක් ඇති වෙන්න බෑ කියන වශයෙන් දැඩි ශ්‍රද්ධාවකින් දැඩි ගෞරවයකින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව සොයා බලන්නට චිත් හිත මෙහෙවා කටයුතු කළා. ඊට පස්සේ ඒ සංස්කාරය තුළ වැඩෙන එක හොඳයි. ඒක හොඳ දෙයක්, හොඳ විය යුතු කාරණයක්. නමුත් අවසානයේ උන්වහන්සේට රහත් බව ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වම් පාල මාස 3කින් පස්සේ. එවනම් ඔබට තේරෙනවා මේ මනසේ මොනවා හරි දෙයක් මොනවා හරි ආකාරයකින් අපි රඳව ගත්තාම ඒකේ විදියට රැඳිලා පවතිනවා. ඒ වගේ තමන්ගේ දුවදරුවෝ කෙනෙක් වෙන්න පුළුවන්, ස්වාමි භාර්යාව වෙන්න පුළුවන්, දේපලක් වස්තුවක් ඉඩමක් අඩමක් වෙන්න පුළුවන්. තමන්ට තදින් හිතට බැඳෙන දේවල් ඇති වෙනවා. එනිසා පින්නතුන් ඒක තේරුම් කරගන්න, තමන්ගේ බැඳීම් මොනවද කියලා හරියට තේරුම් ගන්න උත්සාහ කරන්න. එහෙම නැතුව අපිට පුළුවන් කමක් නැහැ ඒ වයින් නිදහස් වෙන මාර්ගයක් ක්‍රමයක් වෙන ආකාරයකට තනා ගන්න. නිකන් නිදහස් වෙන්නේ නැහැ නේද? නිදහස් වෙන්නේ නැහැ. නිකම්ම නිදහස් කරගන්න පුළුවන් කමක් නැහැ. අපිට උදෑසන එක අම්ම කෙනෙක් කියනවා, හාමුදුරනේ හිත එකලස් කරගන්න අමාරුයි. ඈ ඒක පාටම මට පහළ වුණ උත්තරය තමයි මොකට එකලස් කරනවද හිත කියලා. තොර බුඩා දෙනෙක් කියන නෑනේ හාමුදුරනේ හිත එකලස් කරන්න ඕනනේ කියලා. මොකට එකලස් කරනවද? මේ ලෝකේ හැම මිනිස්සෙක්ම උත්සාහ කරන්නේ ජීවිතේ හිත එකලස් කරගන්න. අහන්න ඔය සමාජයට ගිහිල්ලා පාර්ට් ගිහිල්ලා හැම කෙනෙක්ම ගිහින් අහලා බලන්න ඔබ උත්සාහ කරන්න කොහොමද කියලා. එයා කියන්නේ මොකද්ද? මගේ හිත එකලස් කරගන්න. එහෙම නැත්නම් කියනවා මගේ හිත හදාගන්න. එහෙම නැත්නම් මගේ හිත තැම්පත් කරගන්න. එහෙම නැත්නම් මගේ හිත සංසුන් කරගන්න කියන ওই වචන වලින් එකක් පාවිච්චි කරන්නේ නැද්ද? පාවිච්චි කරනවා. හැබැයි වෙලා තියෙනවද? වෙලත් නැහැ. දැන් සයින්හන්සේ මේ දේශනා කරන මේ වචනේ තියෙන අරුත ටිකක් ගැඹුරින් හිතන්න. ඔබේ පැත්තෙන් ඔබ දන්න මට්ටමින් තියෙන ආකල්පයට වඩා දෙයක් ඔබ හිතන්න කල්පනා කරන්න. මොකට හිත එකලස් කරනවද? අපි හොඳයි අහලා බලමු මොකටද ඔබ හිත එකලස් කරන්න කියලා. ඒ කියන්නේ මම සතුටෙන් ජීවත් වෙන්න. ලෝකේ සතුට කියා යමක් සිටීමම තමයි දුක. ලෝකයේ කොයිබකවත් කොතනකවත් සතුටක් සවාගත නොහැකි. සොයා ගන්න පුළුවන් කමක් නැහැ. ලෝකේ මේ සියලුම මිනිස්සු ලෝකේ පීරලා එක එක තත්ත්වවලට ගිහිලා, තරාතිරම් වලට ගිහිලා, සැප සම්පත් වලට ගිහිලා, මානසික ස්වභාවන් වලට ගිහිලා හොයන්නේ මොකද්ද? සතුට. හම්බ වෙනවලා තියනවද? හම්බෙලා තියනවද කට්ටියට? හම්බ වෙලා නැහැ. නිකම් මායාවේ පටු ආකල්පයක් තුත පුජජන මානසික මට්ටමත් තුළ එයා හිතනවා විතරයි මෙතෙන්ට වඩා ඉස්සරහා සැප ඇති කියලා. නමුත් ඇති සැප නෑ. ඒක නිකන් හිතනවම විතරයි. අර මිරිඟුවත් එහෙමනේ. හැමදෙස්සෙම යාඩ තේරෙන්නේ මෙතන නෙමේ ජලයේ තියෙන්නේ, තා පොඩ්ඩක් ඉස්සරහින්. එතෙන්ට දුවගෙන යනකොට යාඩ තව ජලය පේන්නේ තව ටිකක් ඉස්සරහින්. එතෙන්ටත් දුවගෙන යනකොට තව ටිකක් ඉස්සරහින්. එතෙන්ටත් දුවගෙන යනකොට තව ටිකක් ඉස්සරහ. දැන් ওই විදිහට කොච්චර දුර යයිද? ඒ හා සමානයි මිනිස්යන්ගේ හිත එකලස් කිරීම. හිත එකලස් කරන්න ගියාම තමයි මේ හිතේ චංචල භාවයේ තියෙන්නේ, පවතින්නේ. ඒ නිසා මම ඔබට අවධාරණය කරනවා හිත එකලස් කරන්න එපා. එහෙනම් මොකද්ද කරන්න ඕන සායන? හුඟුත් කරන්න එපා. ඒ කියන්නේ අපි ගෙවල් වල ඉන්න විදියට ඉන්නවා. මං අහන්නේ ගෙවල් වල ඉන්නේ මුකුත් නොකරද? නෑ නෑ නේ. සිතෙන් බොහෝ දෑ කරමින් එන ඒ කතාවක් නෙමේ. එහෙනම් අපි භාවනාවක් කරන්න ඕනේ, නිකන් ඉන්න තියෙන්නේ. නිකන් ඉන්න පුළුවන්ද? ඒ ඔබ මොහොතක් කල්පනා කරන්න, ඔබට දැනෙන එකපාරට සරලව ලැබෙන උත්තරයට වැඩි දෙයක් මේ ශ්‍රාවින් වහන්සේගේ අනුශාසනය තුළින් ගැඹුරින් හිතන්න. හිස් වචන කතා කරන්නේ නැහනේ, විහිළුවට දේවල් කියන්නේ නැහනේ. ඔබ දන්නවනේ නේද, යම් අවබෝධයක් තියෙන ශ්‍රාවින් වහන්සේ නමක් හිස් වචන කතා කරන්නේ නැහැ, වැඩකට නැති දේවල් කතා කරන්නේ නැහැ. අපිට නොතේරුණාට ඒ තුළ යම් අරුතක් තියෙනවා. එහෙමනම් ඔබ මොකද කරන්නේ? ඒක ගෞරවයෙන් පිළිගන්න නෙමේ ඔබේ කාර්ය කුමක්ද? විදර්ශනා කිරීමේ කාරණය පිළිබඳව. එකලස් කරන සිත පවතින්නේ පංච උපාදානස්කන්ධේමයි. සංසුන් කරන මනස පවතින්නේ පංච උපාදානස්කන්ධේමයි. සංසුන් බව අපේක්ෂා කරන්නේ පුජ්‍යලත්වයයි. සතුට අපේක්ෂාවෙන් කරන දෙයක්. අපේක්ෂාවක් යනු සංස්කාරය. එහෙමනම් අපි නිවන් දකින්නේ අපේක්ෂාවකින් තොරවයි, ක්‍රියාවකින් තොරවයි. නිසලව සිටීමෙන් හෝ පාඩුවේ සිටීමෙන් හෝ නිකං ඉඳීමෙන් නොවේ නිවන් දකින්නේ. ඔබේ ඉන්ද්‍රයන් ජනිත කරවන සෑම ශක්තියක්ම නිෂ්ඵල දෙයක් වගයි නිර්වාණ ධර්මය හමුවේ අපට දේශනා කරන්න තිබෙන්නේ. කුමක්ද? ඔබ ඉන්ද්‍රිය ශක්තියින් තුළින් උපදින සෑම සිතුවිල්ලක්ම චේතනාවක්ම සංකල්පයක්ම නිෂ්ඵල වූ දෙයක්. නිර්වාණ ධර්මය හමුවේ හිරු මඩල හමුවේ කලාමැදිරියලි කුමටද? පේනවද කලාමැදිරියලි දහවලේ? දවල් පේන්නේ. ඒ නිසා ඔබ තුළ ඇති සියලු ඥානන ශක්ති හිරු මඩල හමුවේ කලාමැදිරියලියා නොපෙනී යනවාසේ නිර්වාණ ධර්මය හමුවේ ඔබගේ සියලුම සංකල්ප දෘෂ්ටි සංවේදනා කලාමැදිරියලි බවට පත් වෙනවා. පුජ්‍යලයා පෝසත් කෙනෙක්, පුජ්‍යලයා නැනවත් කෙනෙක්, පුජ්‍යලයා ශක්තිමත් කෙනෙක් කියලා සිතාගෙන ඉන්නේ අර පුහුදුන් මානසිකත්වය, හිස් මනස, පූර්ණත්වයට පත් නොවූ මානසිකත්වය එසේ හිතාගෙන ඉන්නේ පුජ්‍යලත්වයට බොහෝ දෑ කළ හැකි කියලා. පුජ්‍යලත්වය යනු පර්චස් 10ක පුංචි ගෙයක්. පුජ්‍යලත්වයෙන් තොර වූ ධර්මය මහා පෘථිවිය හා සමානත් නෙමේ. ඒ වගේ ග්‍රහලෝක අප්‍රමාණ තියෙන විශ්වය හා සමානයි. එතකොට පුජ්‍යලත්වයේ මානසිකත්වයේ මොන හා සමානද? පර්චස් 10ක පොඩි ගයක් වාගේ. ඉතින් මේ පුදු මානසිකත්වය ජීවත් වෙන්නේ පර්චස් 10ක පොඩි ගේක. පුජ්‍යලත්වයෙන් තොර වූ දර්ශනය ගලා යන්නේ අනන්ත විශ්වයේ. ඒ හඳුනා ගැනීමක් හෝ පාලනය කිරීමක් හෝ ලබා ගැනීමක් හෝ අත්හැරීමක් හෝ විභජනය කිරීමක් එහි නැත. එහි ක්‍රියාවක් හෝ ස්වභාවික ක්‍රියාවක් හෝ ක්‍රියා කරවන්නෙක් හෝ ක්‍රියා වීමක් හෝ ක්‍රියා විරහිත වීමක් හෝ නැත. සියලු තේරුම් ගැනීම අභිභවා ඉක්මවා පවතිනවා. සියලු වටහා ගැනීම අභිභවා වටහා ගැනීම තමයි නිවීමේ ධර්මයේ වටහා ගැනීම. සැනසීමේ ධර්මයේ වටහා ගැනීම යනු සියලු වටහා ගැනීම අභිභවා පවතිනා වූ දෙයක්. එහි පවත්වන්නට කිසිවක් නැත. පැවැත්විය යුතුද නැත. නිර්වාණ ධර්මයේ තුල සතුට අපේක්ෂාවෙන් හෝ ඒකාග්‍රතාවය අපේක්ෂාවෙන් හෝ වාසය කරන්නේ නැත. එය මේ ආකාරයේයි කිසිවෙකුට කියා පාන්නට පුළුවන් කමක් නැත. නිර්වාණ ධර්මයේ මෙන්න මේ ආකාරයේයි කෙනෙකුට දෘශ්‍යමාන කරන්නට, පැහැදිලි කරන්නට හැකියාවක් නැත. ඒ වාගේම එය දෘෂ්ටියට, පුජ්‍යල දෘෂ්ටියකට අවබෝධ කරගන්නට පුළුවන් කාර්යයක්ද නොවේ. ඔබේ පුජ්‍යල ශක්තියෙන්, පුජ්‍යල දෘෂ්ටියෙන් යම් තාක් සිඳියයිද, දුරුවයයිද ඒ මොහොතේ ඇතිවන මේ තමයි සම්පූර්ණයෙන්ම සිඳියයිද පුජ්‍යල දෘෂ්ටි. ඒ මොහොතේ ඇතිවන දෙයක් තමයි උතුම් නිවන් සුවය. ඊට පස්සේ ආගේ වංශය වෙනස් වෙනවා. එයා බුද්ධ වංශයට එනවා. අනිකුත් සියලුම වංශ පරම්පරාවන් සහනාම ගෝත්‍ර අතහැර දාලා බුද්ධ වංශය. හිත සංසුන් කරන්න අවශ්‍ය නැහැ. ඇයි මම එසේ කියන්නේ? ඔබට සංසුන් කරන්න උත්සාහ කළාට ඒක කරගන්න පුළුවන් කමක් නැහැ. ඒක හරියට කැරගෙන ලෝභ බෝලේ නතර කරන්න උත්සාහ කළොත් කවුරු හරි අපි කියනවා ඒක කරන්න බැරි වැඩක් කියලා. අනිත් එක ලෝභ බෝලේ කැරගෙන ඒක නතර වුණොත් එහෙම ඒක හොඳත් මදි. ලෝක විනාශය සිද්ධ වෙනවනේ. ගසාගෙන යන හුළඟ ඒක ගසාගෙන යන්නට ඉඩ අසර සලසන ඇරෙන්නට ඒක අපිට වළක්වන්නට පුළුවන් කමක් නැහැ. එනිසා මේ සාංශාරික සිත හදන්න බෑ. එහෙම නැත්නම් මේ සංස්කාර භෞතික ලෝකේවත් අපි කැමති විදියට පවත්වන්න බෑ. අධ්‍යාත්මික සිතත් එහෙම අපි කැමති විදියට පවත්වන්න බෑ. භෞතික ලෝකයේ තියෙන සංඥා ටිකමනේ අපි අධ්‍යාත්මික ලෝකෙට අරන් ගිහිල්ලා තියෙන්නේ. හොඳට බලන්න. කොස් ගහ, දෙල් ගහ, පොල් ගහ, කොස්ස ඉදල ඈ ආදී වශයෙන් බාහිර තියෙන සංඥා ටික තමයි අභ්‍යන්තරයට අරන් තියෙන්නේ. බාහිර ලෝකේ පාලනය කරන්න බෑ කියන්නේ අධ්‍යාත්මික ලෝකේ පාලනය කරන්න බෑ. බාහිර ලෝකේ වය ධම්මා සංඛාරා කියන ආකාරයට සියලුම සංස්කාරක ධර්මයෝ අනිත්‍ය ස්වභාවයට, විනාශ ස්වභාවයට පත් වෙනවායි කියන ඒ සම්මුති විග්‍රහයට අනුව එසේ වෙනවනම් අධ්‍යාත්මික ලෝකෙත් එහෙම තමයි. ඉතින් අපේ අයට අපි කියන්නේ අනිත්‍යතාවය ප්‍රගුණ කරන්න කියලා. අනිත්‍යතාවය මොකක්ද කියලා අඳුන ගන්න ඕන. අනිත්‍යතාවය හරියට අඳුනන්නේ රහතන් වහන්සේලා පමණයි. මමත් අනිත්‍යතාවය තාම හරියට අඳුනන්නේ නැහැ. ඒ ටිකක් අඳුනනෝ ඒ ටික තමයි පින්නතුන්ට මේ කියලා දෙන්නේ. මොකද පින්නතුන් නම් දන්නවම කියලා කියනවා. දැන් අපේ තහම්පාසල ආචාර්යවරු ඉන්නවා නේද? ආගම කතික ආචාර්යවරු ඉන්නවා. ඒගොල්ලෝ නම් කියන්නේ අපු ගම මා නිත්‍යතාවය. මොකද මන් දන්නේ නැත්තේ. මන් දන්නවා. ඉතින් මම ඊට එහාද මෙහාද කොතනද දන්නේ නැහැ. මම නම් අනිත්‍යතාව හරියට දන්නේ නැහැ. මොකද ඒක රහතන් වහන්සේලාගේ විශේෂයක්. රහතන් වහන්සේ නමක් වැඩ ඉන්න තැන තමයි අනිත්‍ය කියන්නේ. ඒ අනිත්‍ය සුවය මම ලබනවා. අනිත්‍ය දැනුමක් නැහැ මට. අනිත්‍ය සුවයක් තියෙන්නේ. වින්දනාත්මක සුවයක් නෙමෙයි. අවේදීත එක ස්පර්ශ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. රඳව ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. රඳලා තියා ගන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. අනිත්‍ය මගේ ජීවිතය තුළ මට දැනෙනවා. ඒක මේ බිනි බිනි යන එකක් හරි, කැඩි කැඩි යන එකක් හරි, විනාශ වෙනවායි කියන සංකල්පයක් හරි, සදාකාලික පවතිනවායි කියන සංකල්පය හරි එහි නෑ අනිත්‍යතාවය තුළ. සංසාරයක් ඇත කියන දෘෂ්ටියවත්, සංසාරයක් නැත කියන දෘෂ්ටියවත් එහි නෑ. නේද? ලෝකේ ඉන්න සියලුම ආගමිකයන්ට හරි ප්‍රශ්නයන්නේ සංසාරයක් ඇත කියන දෘෂ්ටිය, සංසාරයක් නැත කියන දෘෂ්ටිය. හරි යුද්ධ, හරි ප්‍රශ්න. මෙන්න ලෝකේ නැවුම් දහම පහළ වෙනවා. සංසාරයක් ඇත කියන දෘෂ්ටිය, සංසාරයක් නැත කියන දෘෂ්ටිය අවසන් කරපුවා. මේ ඇති කල්හි මේ ඇත, මේ නැති කල්හි මේ නැත, හේතු ප්‍රත්‍යයන්නි. එතකොට මේ උතුම් බුද්ධ විෂය කරා එනකොට මේ නැති කල්හි මේ නැත. ඇයි? සංස්කාර ගැට ගහන්න නැති තැන සංස්කාරක වැඩ පිළිවෙලක් එහි ක්‍රියාත්මක වන්නේ නැහැ. බාහිරේ ඉන්න කෙනාගේ සංස්කාරක වැඩ පිළිවෙලක් තියෙනවා. සංස්කාරක වැඩ පිළිවෙලෙන් හේතු ප්‍රත්‍යයන්ගෙන් භවයක් සහ කර්ම විපාකයක් හැදෙනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේලාගේ විශේෂ පද්ධතිය යනකොට මේ නැති කල්හි මේ නැත, ඒ හේතුවෙන් කර්ම විපාක සැකසෙන්නේ නැත, භව විභව නැත. භව විභව නැත. තේරෙනවා නේද ලෝකේ විසින් කර ගන්නා ලද සංඥා පටලැවිල්ල මොන තරම් බරපතලද කියලා? ඒක නේද මේ ලියා ගන්න බැරුව ඉන්නේ. සත්‍යවද විදර්ශනා කර තමන් ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. සත්‍යවද සංකල්පයක් වුවහොත් එය බූරුවාගේ පිටේ පැටව හකුරු හා සමානයි. ඔබට ඒ කාරණය හොඳට හිතර වැදුනද, තේරුණාද? සත්‍යවද ඔබ ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගත යුතුයි. එසේ නොමැතිව ඔබ සත්‍ය දරාගත්තොත් කවරෙකු හා සමානද? බූරු වගේ පිටේ හකුරු පැටවුවා හා සමානයි. හකුරු කියන්නේ ඉතා රසවත් දෙයක්. හැබැයි තියෙන්නේ බූරු වගේ පිටේ. එතකොට ලංකාවෙත් ඒවා, බෞද්ධයෝ කියලත් ඒවා, බෞද්ධයෝ කියලත් ඒවා, මේ ලෝකෙ වැඩිපුරම ඉන්නේ කවුද? මිනිස් ජනගහනයට වඩා අඩුයි බූරු ජනගහනය. නමුත් හකුරු දිනව රස දන්නේ. එනිසා සත්‍ය සංකල්පයක් නොවිය යුතුයි. සත්‍ය දෘෂ්ටියක් නොවිය යුතුයි. සත්‍ය ආගමක් නොවිය යුතුයි. සත්‍ය ජාතියක් වර්ගයක් නොවිය යුතුයි. සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. සඤ්ඤාවකින් අවදිවන්නේ තවත් සඤ්ඤා පද්ධතියක්. එවිට නිර්වාණ ධර්මය හමුවෙහි පවතින සඤ්ඤාව කවරක්ද, කුමක්ද? නිරෝධ සඤ්ඤා. නිරෝධ සඤ්ඤාව මා ඔබගේ අවදි කරන්නේ කෙසේද? සඤ්ඤා සහිත භාෂාවකින්. සඤ්ඤාවක් අවදි කිරීම සඳහා නිපද වූ නිම වූ භාෂාවකින් මේ සඤ්ඤා නිරෝධයේ නැමැති නිර්වාණයේ ධර්මය, නිර්වාණ ධර්මය අවදි කරන්නේ කෙසේද? ඒ ලේසි නෑනේ අපිට අරබණ නම් හරි ලේසි. මොකද හාමුදුරුව අපිට හිතන්න පොඩ්ඩක්වත් දෙන්නේ නෑ, ඔක්කොම හාමුදුරුව කියලා දෙනවා. ඒ කියන්නේ බයිසිකලේ පැදලා පේනවා හරියට අර මාර්කලින්ද බලන්න ගියා වගේ ලේසිනේ. අපිට මුකුත් නෑ මාර්කලින්ද තියෙන අර ඒ සීරියස් වැඩේ. එයා පැදලා එයා බැස්සා, අපි ටිකට් තරම් බෑ බලන්න ගියා. ඔබට මාර්කලින්ද බලහා පෝ අපි බලන්න විතරයි පුළුවන්, අපිට බෑ පදින්න බෑ. ඉතින් අපි මාර්කලින්ද මේ බලන අය මෙහෙ හදන්නේ, මාර්කලින්ද පදින්න පුළුවන් අය නේද අපිට හදන්න ඕන ඉන්න පිරිස. ගොඩ ඉඳන් අපි මේ කුඹුරු කරන විදිය කියලා දෙන්නේ, ගොඩ ඉඳන් පීනන විදිය කියලා දෙන්නේ. ඈ බයිසිකලේ අපි පදිලා පෙන්වන්නේ නෑ, අපි ඔබට පදින්නට අවකාශය දෙනවා. ඒක හැබැයි අර මාරකලින්ද බලන් ඉන්නවට වැඩිය ඈ ගොඩ ඉඳගෙන ගොවිජන උපදේශකයෙක් වෙනවා වගේ, ඈ තැපෑලෙන් පීනන්න ඉගෙන ගන්නවා වගේ ලේසි වෙන්නේ නෑ. ඒක අමාරු. මේ අමාරු කාර්යයට මුහුණ දෙන කෙනෙක් තමයි සාර්ථකත්වයේ ලබන්නේ. පොළොවට ඇදගන්නා වූ මේ ගුරුත්වාකර්ෂණ බලය තියෙන බග මේ ඇපල් ගෙඩියක් වැටලා ඕව දැනගත්තේ කන්නේ බුද්ධ කාලෙත් ඕක දන්නෝ. ඕරම් භාගයේ සංයෝජන කියලා ඔය පෙන්නන්නේ, හිතටත් පෙන්නන්නේ ඒකයි. පොළොවට ඇදගන්නා වූ ගුරුත්වාකර්ෂණ බලයක් තියෙනවා, ශක්තියක් තියෙනවා. සඳ ආකර්ෂණයි, සඳ හිරු සඳ පෘථුවිය හිරුට ආකර්ෂණයි කියලා ඕව දන්නවා. මේ පසුකාලීන මේ සුදු මහත්තුරුගේ වැඩ තමයි. ඉතින් ඊට පස්සේ අපේ දරුවන්ට අධ්‍යාපනික වශයෙන් උගන්වන්නේ ඒගොල්ලෝ හොයාගත්ත දේවල් කියලා. ඒවා අපි දන්නවා. ඒ පෘථුවියට ඇද ගන්නා යම්කිසි ආකර්ෂණ බලයක් තියෙනවා වගේම මේ පෘථුවි ආකර්ෂණයේ බලයෙන් මිදෙන්න අභ්‍යවකාශයට යන රොකට් එකකට අශ්ව බල මිලියන ගාණක් ඕන. මිලියන ගාණක් වියදම් කරලා තමයි මේ පෘථුවි ආකර්ෂණ බලයෙන් නිදහස් වෙන්නේ. ඔබේ මමත්වයට තියෙන ආකර්ෂණ බලයෙන් ඔබටත් නිදහස් වෙන්න මම හිතන්නේ ඔබගේ වීරය ආශෝබල මිලියන ගානකින් වැඩි කරන්න සිද්ධ වෙනවා. නැත්තම් බෑ එහාට යන්න. රජින කරලා මිදෙනවද අභ්‍යවකාශයේ ගුරුත්වාකර්ෂණ බලේ? අර ආකාශ රජින්නේ උඩට ගියා ඩෝංගල් වෙබලා ආයි බිමට වැටුණනේ නේද? එහෙමනම් ගුරුත්වාකර්ෂණ බලයෙන් නොවිදුණු හැම දෙයක්ම කොහාටද ආයි වැටෙන්නේ? ආයි මහ පොළොවටම ඇවිල්ලා වැටෙනවා. දැන් ගුවන් යානයක් වුණත් යන්නේ ගුරුත්වාකර්ෂණ බලයේ ඉක්මවල නෙමෙයි, පොළොවට තියෙන ආකර්ෂණ බලයේ ඉක්මවල ගුවන් යාන ගමන් කරන්නේ. ආකර්ෂණ බලය තුල එහෙමනම් ඔබේ මනසත් ඔබේ මනසට ඇදගන්නා වූ ඉන්ද්‍රියන්ට ඇදගන්නා වූ ස්වභාව ඉක්මවන්න ඔබ තුල අවශ්‍ය කරන අර සතරාකාරී වීරිය, අත් නොහරින වීරිය. ඒක තමා තුලින් බලන්න ඕන, තමා දෙස බලන්න ඕන. සෑම බණක්ම තමන්ගේ අධ්‍යාත්මය තුලින් පැනනගින්න ඕන. බණ පිටින් අහලා හරියන්නේ නැහැ, බණ ඇතුලෙන් අහන්න ඕන. බණ නෙමෙයි ඔබ තේරුම් ගන්න ඕන, ඔබමයි තමාමයි තේරුම් ගන්න ඕන. අර කැලේ එක්තරා මුව වර්ගයක් ඉන්නවලු, ඒ මුවන්ගේ වලිගේ ඇනනවලු කටු, මොනවා හරි කටු රොදා පැටලුනහම වලිගෙට තියෙන ආදරය නිසා වලිගේ ගෙඩේ කියලා අර මුව එතනම ලගිනවලු. ලගලා අවසානයේ කුසගින්නේ ඉඳලා මී යනවලු. ඔබටත් සමහර විට වලිගි පැටලෙන්න පුළුවන්, පටලැවීමක් ඇති වෙන්න පුළුවන්. ඇති වුණාට පස්සේ ඒක ලිහා ගන්න තේරෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? එතනම විපාසය මේ යනවා. ඔබ අර සත්වයකට වඩා බුද්ධිමත් කෙනෙක්. ඔබට හැකියාව තියෙන්න ඕන ඔබේ ප්‍රශ්නේ හඳුනගන්න, ඔබේ ප්‍රශ්නේ විඳ දරා ගන්න, ඒ ප්‍රශ්නයත් එක්ක සටන් කරන්න හැකියාවක් තියෙන්න ඕන. ඔබ තේරුම් කරගන්න ඕන මේ සංස්කාර ලෝකයේ මට අයිති නෑ, සංස්කාරක ලෝකයෙන් මම මගේ සිත මුදවා ගත යුතුයි. මේ ලෝකයේ ධර්මයම පිහිට වෙනවා මිසක් මං මටම පිහිට වෙනවා මිසක් මට ඇත්තෙන්ම මං අපේක්ෂා කළාට මට පිහිටක් ස්වාමියාටවත් භාර්යාවටවත් දරුවන්ටවත් මව්පියන්ටවත් කරන්න පුළුවන් දෙයක් නෑ. මේ ලෝකයේ ජීවින පැවැත්ම සඳහා ඉඩමක් කඩමක් සල්ලි ටිකක් ගියා දොරක් යාන වාහනයක් එහෙමේ උමාරුවක් සිද්ධ වෙච්චරයි. ආහාර පාන ඇඳුම් පැළඳුම් ටිකක් උමාරු වෙයි. අපිට ස්ථීර සාරව ධර්මයේ තමයි පිහිට වෙන්නේ. එහෙමනම් ඒ ධර්මය පිහිට කර ගැනීම සඳහා අපිට අර සියලුම බාධක ඉක්මවා අපේ මනස අපිට පිහිටවන්න අවශ්‍ය කරනවා. මම මේ ජීවත් වෙන්නේ පොඩි පහේ දරුණු කෙනෙක් එක්ක නෙමෙයි, ජීවත් වෙන්නේ මායයා සමගයි කියලා කල්පනා කරන්න ඕන. ඒ සමාජයේ වහරෙන් ඒ කියහුනේ බොරු කතාවක් නෙමෙයි, මරුවා සමග වාසය. මායයා සමග වාසය කිරීම. හැම කෙනෙක්ම පච්චයක් හැටියට ඕක කෙටුවේ නැති වුණාට හැම කෙනෙක්ගේම වාසය කවුරු සමගද? මරුවා සමග. මරුවා සමග වාසය පවතිද්දී කටින් කියනවා බුද්ධං සරණං ගච්ඡාමි කියලා. මරුවා යනවද කවදාවත් බුදුහාමුදුරුවෝ සරණ? බුදුහාමුදුරුවෝ සරණ යන්නේ මරුවා කවදාවත්. මරුවා මරුවමයි. මරුවගෙන් මිදිලා එන කෙනෙක් පමණයි බුදුහාමුදුරුවන්ගේ සරණ යන්නේ. මරුව ලෝකයේ එකම එක ශික්ෂාව ආරක්ෂා කරන්නේ තමයි බොරු කියන්නේ. ඒක පෙන්වන්නේ මේ ලෝකයේ අපි මොනතරම් වැරදි වටහා ගැනීම කළත් සත්‍ය දකින්න තැන සත්‍ය අසත්‍යයක් කරලා දෙන්නේ නැහැ. ඒක සත්‍ය සත්‍ය විදිහටම වටහා ගැනීමේ අවකාශය සහ පරිසරය තියෙනවා. මරුව බොරු කියන්නේ නැති නිසා තමයි බුදුරජාණන් වහන්සේට නිවන් දකින්න පුළුවන් වුණේ. මරුව ආවිල්ලා කියනවා ඔය ඇස කන නාසය දිව ශරීරය ඔය ඔව ඔක්කොම මගේ. හොඳයි, ඔබේ දේවල් ඔබ ගන්න. ඔය මානසික වශයෙන් පුරවාගෙන ඉන්න හැම සංස්කාරකයක්ම ඔව මගේ ආඥාව යටතේ පවතින්නේ, ඔව මට අයිති දේවල් කියලා අයින් කියන්නේ. මරුව කියන්නේ එහෙමයි කිය. එතකොට මොකද කරන්නේ? ඔහේගෙනම් ඔහේ ගන්න. මම මාරුට අයිති හැම දෙයක්ම අත්හැරලා යනවා. මරුව පස්සෙන් එළවනකන් ඉන්නේ නැතුව මරුව හොයාගෙන ගිහිල්ලා දොරට තට්ටු කරලා මරුවගෙන් ගත්ත ඇඳුම් පැළඳුම් ටික මරුවට බාර දීලා එන්න. එහෙම කළාම මරුව නමස්කාර කරයි, ගරු කරයි, බලනෝක මේ ලෝකේ මිනිස්සු මාව මගහැරලා යන්න උත්සාහ කරද්දී ඈ මම පස්සෙන් ගිහිල්ලා මේ මිනිස්සුන්ව අල්ලගන්න වෙද්දි මට මේ මිනිස්සයා මාව හොයාගෙන මෙවිලා දොරට තට්ටු කළා මෙන්න ඔහේගේ බාණ්ඩ මෙන්න ඔහේ තියාගන්න කියලා ලබා දෙනවා මේ ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්මයි මොහුනම් පාලනය කරන්න මට බෑ අප්‍රමාදීත්වය කියන්නේ අය ප්‍රමාද වෙන්නේ නැතුව මරුවගේ දේවල් ගිහිලා මරුවට බාර දෙනවා අප්‍රමාදීව මරුවට මරුවගේ දේවල් බාර දුන්නාට පස්සේ අප්‍රමාදෝ අමතපද අප්‍රමත්තා නොමියන්ති අප්‍රමාදේ මේ අමෘත පදයට පත් වෙන කෙනා අවබෝධයට පත් වෙන කෙනා නොමියන්ති මැරෙන්නේ මරුගේ දේවල් සියල්ල බාර දුන්නු සිත කොහොමද මැරෙන්නේ කොහොමද මරන්නේ මැරෙන්නට ඒ සිතේ කිසිවක් නැත සදාකාලික වෙන්නට හෝ අකාලික වෙන්නට හෝ එහි සේවක් නැත ලෝකේ අකාලිකයි කියලා දෙයක් තියෙනවද තියෙනවනේ කාටද තියෙන්නේ අය අකාලිකත්වය අකාලිකත්වයට නොපැමිණි අයට අකාලිකත්වයට නොපැමිණි අයට අකාලිකයි කියලා දෙයක් තියෙනවා අකාලිකත්වයේ පැමිණි අයට අකාලිකයි කියා දෙයක් නැත මේක තේරුම් ගන්න උත්සාහ කරන්නකෝ අකාලිකත්වයේ නොපැමිණි අයට අකාලිකව තියෙන ධර්මය අකාලිකයි කියලා කියන්නේ අකාලිකත්වයට නොපැමිණි අය කියන කතාවක් ඒක අකාලිකත්වයේ පැමිණි අයට අකාලිකත්වයට පැමිණි අයට අකාලිකත්වය නැත ඔබ තේරුම් කරගන්න ඇයි අකාලිකත්වයට පැමිණියාට පසුව අකාලික බවක් නැත්තේ නිර්වාණයට පැමිණි පසු නිර්වාණය නැත මට අවශ්‍යයි ඔබේ මොලේ වෙහෙස කරවන්න. මම සම්දර්ශන කරුවෙක් නොවේ, මාර්ගෝපදේශකෙක්, එහෙම නැත්නම් පුහුණු කරුවෙක්. එසම මේ ප්‍රායෝගික ධර්මයක්. මාර්ග ඵලයට පැමිණි පසු මාර්ගයේද ඵලයේද නැත මාර්ග ඵලයට පැමිණි පසු මාර්ගයේද ඵලයේද නැත මේ කරුණු හොඳින් ශ්‍රවණය කරනවායි කියන සුනාත කියන ඒ ගුණයෙන් ශ්‍රවණය කරන කෙනෙකුට ඇරෙන්න අන් කිසි කෙනෙකුට මේක තේරුම් ගන්නවත් අවබෝධ කරගන්නවත් පුළුවන් කමක් නැහැ. තිශයින්ම ගම්බීර කොටස් කීපයක් තමයි ඒ අවදි කළේ. ඔබට තේරෙන්නේ නැති එක තියෙනවා. ඔබ නොගිය රටක් අපි හිතමු එංගලන්තේ කියලා. එංගලන්ත පිළිබඳව අපි මේ කතාවක් කරනවා. ඔබට තේරෙනවද? නොගිය අයට තේරෙන්නේ නැහැ. ඉතින් එංගලන්තේ ගැන නොතේරෙන ඔබට නොගිය රටක් පිළිබඳව ලෝකෝත්තර ගැන නොතේරෙනවයි කියන එක අහන්න දෙයක්ද මං අහන්නේ? එංගලන්තේ නම් යම් යම් දේවල් තිබුණට මේ ලංකාවේ තියෙන දේවල් වලට සමානව යම් යම් දේවල් අපිට කියන්න පුළුවන්. නමුත් මේ ලෝකෝත්තරත්වය කියලා කියන්නේ ලෞකික ලෝකයේ කිසිම දෙයකට සමාන කරන්න බැරි අසම සම දෙයක්. ඒ කියන්නේ අසම සම කියන්නේ මොකක්ද? අසම සම කියන්නේ සමාන කරන්න බෑ. ඒකේ තවත් සැඟවුණු අර්ථයක් ඒ අසම සම කියන වචනේ මම දකින විදිහට පුබුදවා දෙන්නම්. ඔබේ අර්ථය ඔබ තියාගන්න, මේ විදිහටත් ඒක දකින්න. අසම සමාන නෑ. සමානත් නැහැ, අසමානත් නැහැ. සමානත් නැහැ, අසමානත් නැහැ. ඒ නිසා අසම සම. ඒ කාරණේ තේරුම් ගියාද? සමානත් නැහැ, අසමානත් නැහැ. ඒ නිසා අසම සම. සමානයි කිව්වොත් එහෙම ඒට සමාන නොවූ දෙයක් එහි තියෙනවනේ. ඒ සැඟවුණු කොටසක් අවුරුත් උපදවා ගත්තේ නැති අසමානයි. හැබැයි ඒට අසමාන වූ දෙයක් එහි ඇත කියන නිගමනයකට එන්න පුළුවන්. හැබැයි මේ අසම සම කියන අර්ථය තව පූර්ණ ගැඹුරින් වටහා ගන්නා කල අපිට සමාන හෝ අසමාන දෙයක් එහි නැත කියන තැනට එනවා. සමාන හෝ අසමාන දෙයක් එහි නැත. ඔබ තේරුම් ගත්තද? වටහා ගත්තද? ප්‍රත්‍යක්ෂ කරගත්තද ওই වචනේ? එහි සමාන දෙයක් හෝ අසමාන දෙයක් නැත. එය තේරෙනවද? ඒ තේරුම් ගන්න මහන්සි වෙන්න, උත්සාහවත් වෙන්න, විදර්ශනා කරන්න ටික වෙලාව. මලක තියෙන ලස්සන ගැන කියා පානකොට ඒ ගැන තේරුම් යන විදියයි. මලක් දැක්කට පස්සේ ඒ මල දැකීමෙන් තමන්ට ඇතිවන චිත්ත ප්‍රබෝධයයි. සමහර විට දෙක. සමහර විට පැණි රස ගැන වචනයෙන් කෙනෙකුට තේරුම් කරලා දෙන්න උත්සාහ කරනකොට ඒක තිත්ත රස වෙන්නත් පුළුවන්. හැබැයි කතා කරන්න පැණි රස ගැන තිත්ත රස වෙන්නත් පුළුවන්. ඒ නිසා පැහැදිලිව කවදාවත් ඉගැන්විය නොහැකි දේ පැහැදිලිව දැකීම විනා ඉගෙනීම නොවේ. මේක පැහැදිලිව දැක ගන්න ඕන, ඉගෙන ගන්න පුළුවන් දෙයක් නන්නේ. තමන්ට ආවේනික විදියට ධර්මය හසුරුවා ගන්න, පතුරුවා ගන්න, වඩන්න තමන් පුරුදු වෙන්න ඕන. දැන් බයිසිකලේ වුණත් එහෙම නෙනේ. ඒක පදින්න පුරුදු කරගත්තට පස්සේ තමන්ට ආවේනික ආකාරයට තමන් බයිසිකලේ පැදගෙන යනවා. සරල පුහුණු වීමකින් වාහන පදවන්න ඉගෙන ගත්තාම තමන්ට ආවේනික රිද්මයට තමන් වාහනේ පදවයි යනවා. ඒ වාගේ කඩෙන් ගේන රෙදි ගෝණි වගේ අපි අඳින්නේ, අපිට ආවේනික විදියට මහ ගන්නවා. ඒ කියන්නේ ධර්ම අවබෝධය කිරීමත් ඔබට ආවේනික වූ රිද්මයක් ඔබ අනුගමනය කිරීම වරදක් නෑ කියන එකයි එකෙන් පැහැදිලි වන්නේ. එහෙම නැතුව අපි මහල දෙන ඇඳුවම අඳ ගන්න එපා නේද? ඒ කොටසක් ඔබ සතුව තියෙනවා. අපි අඹ ගෙඩියක් ලබා දුන්නත්, අන්නාසි ගෙඩියක් ලබා දුන්නත්, ඇපල් ගෙඩියක් ඔබගේ ආහාරය පිණිස ලබා දුන්නත්, ඔබ ඇත්ත වශයෙන්ම එක්කෙනෙක් එක සෝදලා ලෙල්ලත් පිටින්ම ලෑටි ගාලා කන්නත් පුළුවන්. තව එක්කෙනෙක් ලෙල්ල ඉවත් කරලා කෑලි වලට කපාගෙන කන්නත් පුළුවන්. තව එක්කෙනෙක් තව පොඩ්ඩක් එක ලියලා වගේ පොඩි පෙති වලට කපලා ගම්මිරිස් ලුණු ටිකක් එකගෙන කන්නත් පුළුවන්. හැබැයි යා කොහොම හරි කෑවේ අපත්. හැබැයි යා පොඩි වෙනසක් කරගත්ත තමන්ගේ රුචිකත්වයට අනුව. ඒක ධර්මයත් එහෙමයි. ඈ රුචිකත්වයත් එක්ක බැඳී පවතින දෙයක්. ඉතින් මෙතනින් පිරිසක් ඒ ධර්මය පිහිට ලබනවා, ඒ සුවය ලබනවා, තා පිරිසක් ඒක සොයාගෙන යන තැන සිටිනවා. ක්‍රියාවන් වලට ආකල්ප වලට පත් වෙන්න එපා මේ ධර්මය අහලා. එසේ වුවහොත් ඔය ඔබ පත්වන්නේ ධර්මය පිළිබඳව අවබෝධයකට නොවේ. මේ ධර්මය අසා මේ ධර්මය හරි කියන නිගමනයට පත්වුණොත් ඒ තැනත්තාද වැරදි. වැරදි කියන නිගමනයට පත්වුණොත් ඒ තැනත්තාද වැරදි. ඔබට ඒක තේරුණාද? මාගේ ධර්මය අසා ඔබ හරි කියන නිගමනයට පත්වුණොත් ඔබ වැරදි. ඔබ වැරදි කියන නිගමනයට පත් වුණොත් ධර්මය පිළිබඳව ඒත් ඔබ වැරදි. ওই දෙකෙන් එකකට නෙමෙයිද පෘථජ්ජනයපත් වෙන්නේ? ওই දෙකෙන් එකකට. නමුත් ආර්ය ශ්‍රාවකත්වය ඊට වඩා ගැඹුරින් ධර්මය අවබෝධ කරගන්නවා, ප්‍රත්‍යක්ෂ කර ගැනීමක් කරනවා. ප්‍රත්‍යක්ෂතාවය තුළ හරි වැරදි කියලා නිගමනයක් හෝ සංකල්පයක් නැහැ. එහි තත්ත්වාකාරයේ අත්විඳීමක් තියෙන්නේ. ප්‍රත්‍යක්ෂ වූ දෙයක් පිළිබඳව තිබෙන්නේ ආකල්පයක් නොවේ, හැඟීමක් නොවේ, අදහසක් නොවේ. අතහරින්නට කියන වචනේ සමහර වෙලාවට වැඩිපුර ඇහෙන නිසා මේක බාධාවක් කරගෙන තියෙන අවස්ථාවක් අපිට සමහර විට පේන්න තියෙනවා. අතහැරීම මොනවද අපිට අතහරින්න තියෙන්නේ? සම්මුතියෙන් ගත්තොත් එම ඔබට අයිති දෙයක් තමයි අතහරින්නේ. මම අහන්නේ ඔබට අයිති දෙයක් තියෙනවද? එහෙලා පිළිගන්න ඕන වෙන තැඟවලින් නම් ඇහෙන බණක් නෙමෙයි ඇහෙන්නේ. අමුතු බණක් කියවෙන්නේ කියලා මාත් එක පිළිගන්නවා. ඔබත් ඒක ලෙසම පිළිගන්න. ඒ අමුත නිසාම පින්නතුණු බොහෝ තැඟවලින් තෙම්පරාදු වෙලා මෙහාට ආවේනේ. ඒ අමුත නිසාමයි. වෙන තැඟවල කියන බණත් එක්ක ගලපද්දි මේ බණ ගැලපෙන්නේ නැහනේ. ඔව්. වැරදි සෙරප්පු කඩේට අවිල්ල තියෙන්නේ. ඒ වගේ සෙරප්පු මෙහි නෑ. මේ දින අලුත්ම අලුත්ම වර්ගයේ සෙරප්පු. ඉතින් ওই කරුණ වල තියෙන අරුත් ධර්ම කරුණු තේරුම් කරගන්න ඕන. ඒ නිසා අතහරින්නේ කියලා කියන එකේ කිසි තේරුමක් නැහැ. තමන්ට කිසිවක් අයිති නැත්නම් අතහරින්න මොනවද තියෙන්නේ? එහෙමනම් අයිතියක් පනවා ගන්නාලද අවිද්‍යාව දුරු කරගන්න. එවිට ස්වභාවයෙන්ම අතහැරීම කියන එක සිදුවෙනවා ඇති. දුක් විඳින්නේ මගේ නොවන දේවල් මගේ කරගෙන, අපේ නොවන දේවල් අපේ කරගෙන. ඒ දුක මිසක් වෙන දුකක් නෑ. අසරු දේවල් සරු කොට අරගෙන, සරු දේවල් නිසරු කොට බැහැර කරලා, ඒ නිසයි දුක. සරු දේ සරු වශයෙන් දකින්න, අසරු දේ අසරු වශයෙන් දකින්න. අසරු සිත, මිරිඟු සිත. අසරු අසකනාසය දිව ශරීරයේ මන සරු කොටගෙන. නිසරු බව තේරුම් ගත්තනම් දුකෙන් වෙන් කරගන්නට සතුට, දුකෙන් වෙන් කරගන්නට සතුට උත්සාහ කරන එකක් නෑ. දුකෙන් වෙන්න සතුට පවතින්නේ නැත. දුකට සාපේක්ෂිතවයි සතුට. මේ ලෝකයේ සියලුම මිනිස්සු මේ සතුට විඳින්න විතරද කැමති? දුක් විඳින්නත් කැමති. ත්‍රාස්‍ය මරණ බය විඳින්න කැමති. ඔය සමහර රටවල් වල නිකන් ඉන්න බැරුවට ලණුවක් ගැට ගහගෙන අර ගංගාවල් වලින් හෙල් වලින් පල්ලෙහාට පයින්ව දැකලා තියෙනවා. නිකන් ඉන්න බෑ. හරි අමාරු. මෙහෙ යනවා කර්ණායක එයාපෝට් පාර මේ හයිවේ එකෙත් කොල්ලෝ හතරපස් දෙනෙක් නිකන් ඉන්න බැරුව බයික් රේස් එකක් ගිහිල්ලා පිටිපෙත්තෙන් ආපු වාහනයක් කැපිලා ඔක්කොම ටික සුරුණ්ඩු වෙලා ගිහිල්ලා ඔක්කොම වැටිලා. නිකන් ඉන්න බෑ. ත්‍රාස්‍ය විඳින්න කැමති. අවසානයේ වින්දනයන් අතර සැනසෙල්ලක් හොයාගන්න බැරුව මහා දුකකටපත් වෙනවා. දුක කියන එක තියෙන්නේ පුජ්‍යලත්වය, පුජ්‍යලත්වයමයි දුක. පංච උපාදානස්කන්ධයමයි මාරය, පංච උපාදානස්කන්ධයමයි මහණනි දුක. පංච උපාදානස්කන්ධය දුරු කරනවා නම් දුක එහි නෑ. මං කිසිවෙකුට ලෝක බය නෑ. ඒක ආයුධයක් මල් ළඟ තියෙන නිසා. ඒක පොලිසියෙන් අල්ලන්නේ නෑ. ඒ තමයි මට අත්හරින්න පුළුවන් අතහැරීමේ ආයුධය. සිතෙන් අතහැරීම කියන එක තියෙනකොට කිසි ගැටලුවක් අට ගන්න නැහැ. ෂර්ට් එකෙන් කවුරු හරි ඇල්ලුවාම ෂර්ට් එක ගලවලා දුවන්න පුළුවන් නම් එහෙනම් සිතේ කිසි ප්‍රශ්නයක් නැහැ. තාමති දනම් මති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නති කුතෝ පුත්තා කුතෝ දනා. මම මේ කල්පනා කරන මේක ඇහෙනකොට ඇයි රහත් වෙන්නේ නැත්තේ කියලා මිනිස්සු. අදුමතරමේ පළවෙනි මාර්ගඵලයට පත් නොවන්නේ ඇයි කියලා. මම සහ මාගේ කියන කොටස් දෙකම අත්හැරෙනවනේ මේ ගාථාවේ. මම සහ මාගේ මේ කොටස් දෙකම අත්හැරියට පස්සේ ඇති වෙන තත්වයක් තමයි සත්‍ය අවබෝධය කියලා කියන්නේ. මම සහ මාගේ මම මෙහි නැත, මාගේ කිසිවක් මෙහි නැත. දෘෂ්ටි නැත සම්මා දිට්ඨිකයි, සංකල්ප නැත සම්මා සංකප්පයි, වචන මෙහි නැත සම්මා වාචාවයි. අපි හොඳ වචන කියලා જાතියක් ඉගෙනගෙන තියෙනවා නේ. හොඳ වචන බලන්න කතා කරන්නකෝ නොතේරෙන භාෂාවක කෙනෙකුට. ඒ මිනිස්සු කල්පනා කරා මේ මිනිස්සු මට බයිනෝද කියලා. ඒ හොඳ වචන කියලා එක වේදනේ වෙන්නේ අපිටම විතරයි. එහෙම නැත්නම් අපිටම පුජ්‍යලකත්වයක් පමණයි. දැස හොඳ සංකල්ප. සතුන් නොමරීම හොඳ සංකල්පයක්. නමුත් ඔය හොඳ සංකල්පේ හැමෝම හොඳ සංකල්පයක් හැටියට ගන්නවද? ගන්නෑ නේ. ඒකත් පුජ්‍යලත්වේ සංස්කෘතියේ ආගමේ සීමාව තුළ පමණයි. දෘෂ්ටි සම්මාදිට්ඨි නිවැරදි දැකීම. මොකද නිවැරදි දැකීම? ලෝකේ යන හැමෝටම එක නිවැරදි දැකීමක් තියෙන්න ඕනේ. ලෝකේ සියලු දෙනා එකම දෘෂ්ටියකට කවදාවත් ගලපන්න පුළුවන් කම නැහැ. මොකද නිවැරදි දැකීම කියන්නේ? කියන්න බලන්න මොකද නිවැරදි දැකීම? අපේ මහත්තයාගේ අදහස මොකද්ද? අපේ ඉස්සරහා ඉන්න මහත්තයා සද්ධර්මය දැකීම. තව නියම අවබෝධය. නිවැරදි දැකීම මොකද? නියම අවබෝධය. මොකද්ද නිවැරදි දැකීම? කිසිවක් නැත. මොකද්ද නිවැරදි දැකීම? මට ඔක වෙනස් විදිහකට කියන්න දැන් සිතෙලා තියෙනවා. නිවැරදි දැකීම යනු කිසිවක් නොදැකීම. එකක වෙන්න පුළුවන්ද? නැහැනේ. අමාරුයි. නැහැ. නිවැරදි දැකීම යනු දැන් ඔබගේ සියලු දෙනාගේම අදහස් වලට වඩා ටිකක් වෙනස් වුණා. මොකද්ද? කිසිවක් නොදැකීම. එහෙමනම් දැකීම් හැම එකක්ම වැරදි. දැකීම් හැම දෙයක්ම, හැම දැකීමක්ම වැරදි දැකීමක්. පුතජනයාගේ හැම දැකීමක්ම වැරදීනේ. දැන් මේ ලෝකේ ඉන්න කෝටි 700ක 800ක ජනගහනයට මේ ඔවුන්ගේ සියලුම දැකීම් වල අඩුවක් තියෙනවා, වැරද්දක් තියෙනවා. දුක් විඳින ජනයාගේ අඩුවක් තියෙනවා, වැරද්දක් තියෙනවා. ඒ අඩුව තුල තමයි, වැරද්ද තුල තමයි ඔවුන් පීඩාවට පත්වන්නේ. නිවැරදි දැකීම යනු කිසිවක් නොදැකීම. නොදැකීම යනු දැකීම ඉක්ම වූ ස්වභාවය. එහෙම නැත්නම් අපි කියන එකට ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ස්වභාවය. අපේ මහත්තයා කිව්වා වගේ ධර්මයේ දැකීම, ධර්මයෙන් දැකීම, ධර්මයේ දැකීම. එහෙම නැත්නම් සම්මයක් ඇසින් ලෝකයේ දැකීම. සම්මයක් ඇසින් ලෝකයේ දැකීම යනු දැකීමක් නොවේ. පුජ්‍යල දැකීමක් නොවේ. ඒක කියන්න කොහොමද? ඒක අපි සම්මයක් ඇස කියනවා, විශ්වීය දැකීමක් කියලා කියන්නත් පුළුවන් අලුත් වචනයකින්. නැත්තම් නිදහස් දැකීමක්. එහෙම නැත්තම් අසීමාන්තික දැකීමක්. දෘෂ්ටි කර නොගෙන බැලීමක්. කායින් හරි අහුවහම ඊට පස්සේ සම්මා දිට්ඨිය anu kumakda කිසිවක් නොදැකීම කියලා එහෙම විභාගෙට එහෙම ලියන්නකෝ. ෆේල් කරනවා දැන් අපි මේ කදගාචාරතුමා ඉන්නවා, ඉදහල්පතිවරු ඉන්නවා, ඒ ඔක්කොම කියන ඔබ වහන්සේ බුද්ධාගම ලිව්වොත් ෆේල්. අපි ෆේල් කරනවා. මම ආශ්‍රය කරන ඉදහල්පතිවරු එහෙම ඉන්නවා, ඔබ වහන්සේ නම් එන්න එපා, ඒ ලිව්වොත් ෆේල්. අසමත් කරනවා අපි. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා මගෙන් බණ අහනවා. ඒගොල්ලෝ අනිත් අය ෆේල් කළා මගෙන් ඇවිල්ලා බනහ. ඒකත් හොඳ වැඩ නේද? ඔව්. ස්ථිර කරන්න අපහසු දෙයක්. ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන දෙයක්. ප්‍රත්‍යක්ෂ වෙන දෙයක් තමන්ට ඒ දේ දැනෙන්න ඕන. නිලුම් මලක හරි රෝස මලක හරි පිච්ච මලක හරි තියෙන සුවඳ කියා දෙන්න පුළුවන්ද? මම දන්නේ කොච්චර අමාරු දෙයක කියලා. මට දැන් මේ වචන කොහොම එකතු කරන්නද කියලා. ඒකටනේ නෙළුම් මලේ සුවඳයි පිච්ච මලේ සුවඳයි රෝස මලේ සුවඳයි පොඩ්ඩක් වෙන වෙනම අපිට තේරුම් යන්න ඒ සුවඳ නිකන් නාහිර දැනෙන්න වගේ කාට හරි පුළුවන් ද පැහැදිලි කරන්න? ඔව්, ආන්න ඒ වගේ කාර්යයක් තමයි මේ නිවන් ධර්මය. ඔව්, දැනෙන ආකාරයට ප්‍රකට වෙන ආකාරයට දේශනා කිරීම හරියට අර මල් සුවඳ ප්‍රභේදනය කරලා විග්‍රහ කරනවා වගේ ප්‍රාතිහාර්යයක්. දැන් සමහර උදවිය ඇවිල්ලා මේ පොඩි ඉතින් හැම ගෙනාගෙම ළඟ තියෙනවනේ මහදන මුත්ත මානසිකත්වය. ඉතින් මහදන මුත්ත මානසිකත්වයේ තියෙනකොට ඇවිල්ලා මේ දේශකයා විනිශ්චය කරමින් ඉන්නවා මේක හරි දෙයක්ද. සමහර අය තමන්ගේ දුකට පිළියම හොයාගෙන ඉන්නේ. සමහර අය තමන් ගත්ත දේ විතරක් තියෙනවද, තමන් හිතන දේ විතරක් තියෙනවද කියලා බලන්න යනවා. අන්න එහෙම නැති වෙනකොට ආ මම ගත්ත දේ නෙමෙයි විතර තියෙන්නේ කියලා ආයෙ ඔන්න යනවා. ඒ කියන්නේ තර්කයට ගැලපෙනවද කියලා බලනවා. තමන් ගත්ත තර්කයට මේ තර්කය ගැලපෙනවද බලනවා. එහෙම ගැලපෙන්නේ නැති වෙනකොට ඔන්න ආයෙ අතහැරලා යනවා. ඒස තර්කයට ගැලපෙන විදිහට බලන්න එපා, පරම්පරාවෙන් ආපු ක්‍රමයට බලන්න එපා. ඈ අපි සිංහල අය ගෝත්‍රික අය බුදුදහම අහුවෙන්න කලින් අපි නොයෙකුත් නොයෙකුත් දේව ඇදහිලි විශ්වාස ඈ කඳු හෙල් ගස් වැදගෙන හිටපු අය තාමත් ගම්මානවල ඒවා තියෙනවා. ඒ වයිත් යම් යම් දේවල් ඇති. ඉතින් ඒ වයිත් හිතේ මවා ගත්තාම දෙයක් එහෙම දෙයක් තියෙන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. ඒව තිබෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. අපි සියල්ලටම වඩා දෙයක් තමයි ධර්මය කියලා අපි සාගන යන්නේ. ඒ නිසා ඒ සම්මුතියත් එක්ක අපිට ගල්පමින් සද්ධර්මය හොයන්න බෑ. සද්ධර්මය වෙනම ස්වරූපයකින් හොයන්න ඕන. ආගමකට අනුව විද්‍යාව සාගන්නට පුළුවන් කමක් නෑ. ආගමෙන් බැහැරව තමයි ලෝකේ විද්‍යාව සාගත්තේ. බෞද්ධයෙක් බෞද්ධයෙක් හැටියටම නිවන් දකින්න උත්සාහ කළොත් එහෙම සමහරලාට බැරි වෙන්න පුළුවන්. බෞද්ධයෙක්වත් නැදහත් ගවේෂකයෙක් බවට පත් වෙන්නටම ඕනේ. එතකොට බෞද්ධ නොවන අය ආවහම සමහර විට බෞද්ධයන්ට වඩා ඉක්මනින් නිවන් ධර්මයට සමීප වෙනවා. ඒකට හේතුව ඔහු බෞද්ධයෙක් හැටියට නොබලා සමහර විටක ඔහු ගවේෂකයෙක් හැටියට ධර්මයට සවන් දෙන නිසා. හැබැයි බුදුදහම ප්‍රතික්ෂේප කරන න්‍යායකින් කෝණයකින් හිටියොත් නම් කවදාවත් තේරුම් යන්නේ නැහැ. අවසානයේ මේ ධර්මය ශ්‍රවණය වීමෙන් අපේ සිදුවන දේ තමයි ඇස සංවරයි, කන සංවරයි, නාසය සංවරයි, දිව සංවරයි, ශරීරය සංවරයි, මනස සංවරයි, සබ්බත් සංවරෝ සාදු, සියල්ල සංවරයි, සබ්බ දුක්ඛ සියලු දුක් වලින් නිදහස් වෙනවා. සීල දුක්ඛුනේ නිදහස් වුණා කියන්නේ යාට මේ ඉන්ද්‍රයන් තුල ගැටලු නැහැ. ගැටලු හදන්නෙත් නැහැ, ගැටලු විසඳන්නෙත් නැහැ, ප්‍රශ්නට උත්තරත් නැහැ. හිතනවද යමක් ආයෝක හංගන්නෙත් නැහැ, තරහ වෙයි කියලා හිතන්නෙත් නැහැ, කියන්නෙත් නැහැ. දැන් මෙතන මේ ඉස්සරහා ඉන්න මේ මහත්මයා කරෙහි මට මොකවත් හිතෙන්නේ නැහැනේ. කියන්න මොකුත් හරි හිතෙන්නේ නැහැ. හිතෙච්ච දවසට ඒ හිතෙන්නේ මොකක් හරි හේතුවක් නිසා නෙවෙයිද? හේතුවක් නිසා හිතන දේ ඇයි නොකිය හිතේ හංගන් ඉන්නේ? ඒක කියන්න ඕන නිසා නේ හිතුනේ කියලා දාන එකේ තියෙන්නේ. තරහ වෙන්න වෙන්නේදී ඒක කියවෙන්නේ කවන්නේ. මිත්‍ර වේනේ ඒ හොඳ මිත්‍ර ධර්මයක් නිසා වෙන්නේ තියෙන්නේ කියවෙන්නේ. ඒ නිසා කී උනාවේ. දැන් හංගන්න ගිහිල්ලා නේ ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නේ නේද? හංගන්න, දරා ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ස්වභාවයක් නිසා ඒක හටගන්නේ. ඒ ස්වභාවය තුළ ප්‍රඥාගෝචර වේක උදාහරණය. ප්‍රශ්නයක් නැහැ. සරව ගෙඩියක් ඇතුණාම ඒ සරව ආරක්ෂා කරන්න නෙමෙයි තියෙන එක මිරිකල එළියට අයින් කරන්න තියෙන්නේ. ඒසා ලෝතර බුදුරජාණන් වහන්සේලා සෑම විටම කිසිවක් දරා නොසිටින අය. කිසිවක් දරා ගන්නෑ. කිසිම ඉවසීමක් නැති බුද්ධලේක් වෙන්න තම භයානකයි නේද? කිසිම ඉවසීමක් නැති පුජ්‍යලයෙක් වන්න. නරක මිනිහෙක් වෙයිද? ඔබ දන්න විදියට නම් කියයි නරක මිනිහෙක් වෙයි හැමදෙරේ. කිසිම ඉවසීමක් නැති පුජ්‍යලයෙක් කියන්නේ නැහැ. මම කියන්නේ ඉතාම හොඳ ශාන්ත පුජ්‍යලයෙක් බවට පත් වෙනවා කිසිදු ඉවසීමක් නැති පුජ්‍යලයෙක්. ඉවසනවා කියන එකේ තේරුම මොකන්ද? දරා ගන්නවා, සඟවා ගන්නවා, ඒක කියන්නේ නැතුව ඉන්නවා, ප්‍රතිඋත්තර නොදී ඉන්නවා, ආදි වශයෙන් ගන්න පුළුවන්. ඒ හැම දෙයකින්ම ඔබේ ඇතුළත පීඩනය ගබඩා වෙනවා. පීඩනය ගබඩා වෙලා ගබඩා වෙලා අවසානයේ රචින්න කරලක් වගේ ඩෝල් ගාලා, බෝම්බයක් වගේ ඩෝල් ගාලා එක පුපුරනවා. ඔන්න තත්ත්වය. කිසිදු ඉවසීමක් නැත්තම්, දරා ගැනීමක් නැත්තම් එයාතුළු පුපුරන්න කිසිම දෙයක් නැහැ. කුඩාම ළමයි එහෙම ඉවසන සුළු ස්වභාවයක් තරහා ගන්න ස්වභාවයක් නැහැනේ. ඒ නිසාමනේ කුඩා ළමයි හොඳ. ඒකයි ස්වභාවය. ඒසා ඔබත් කුඩා ළමයි වාගේ වෙන්න. දැන් මේ දුකට හේතුව ලොකු ළමයි වීමම, ලොකු මිනිස්සු වීම, ලොකුවට හිතීමම නෙමේද? ඒකනේ ඒ ලොකුවට සිතුවයි කියලා ලොකු දෙයක් වෙනවද? පොඩි ළමයට තියෙන මානසික නිදහසවත් නැති වෙන එක විතරයි. දැන් මහත්මේ පෞගේ දවසක අපිට මතක් කරා, ඇවිල්ලා මම සෑහෙන ආර්ථිකයෙන් වැටිලා ඉන්නේ කිව්වා. මට සෑහෙන ආර්ථික බාධා තියෙනවායි කිව්වා. මං ඉතින් අහුව අර එන කාර් එක මහත්තයාගේ නේද? ඔව්, ළඟදි ගත්තේ කාර් එක. හා, ගෙයක් තියෙනවා. ඔව්, ගෙයක් තියෙනවා. මාසෙට ගෙයක් විතර හම්බ කරනවා. 5000ක් විතර හම්බ කරනවා. ඒ වුණාට මදි. ආර කෑම බීම ප්‍රශ්න තියෙනවා. ඒව නම් ප්‍රශ්න නෑ. එකෙන් දුප්පත් ගේකුත් තියෙනවා, ආහාර පාන වල ප්‍රශ්නකුත් නෑ, කාර්යකුත් තියෙනවා. මේ 50,000ක් විතරත් හම්බ කරගන්නවා. ඒවලට ප්‍රශ්න. ඒ කියන්නේ මං කෝ දැන් මතක් කරගන්න, ඔබ සෝමාලියාවේ ළමෙක්. බොන්න වතුර නෑ. ඉන්න ගයක් නැහැ. කන්න කෑම නැහැ. කාර් එකක් යන්න නැහැ, දැකලවත් නැගලවත් නැහැ. සමහර විටක එංගෙනෙක් එක ගලපන්න. එතකොට ඔබේ මනසට තේරෙයි තියෙනවා. දුප්පත්කම කොහෙද තියෙන්නේ? නොසෑහෙන තැන. නොසෑහෙන පුජ්‍යලයාට කොතරම් තිබුණද ඒ තැනත්තා දුප්පතෙක්. සෑහීමක් ඇති පුජ්‍යලයේ ගසක් යට සිටියද ඔහු පෝසතෙක්. බුදුහාමුදුරුව ගසක් යට වැඩ සිටි පෝසත් රජ, බුද්ධියෙන් රජ, ඥානේ රාජ්‍යත්වයටපත් වන බුදුරජාණන් වහන්සේ. ඒ වැකිය කාටවත් හම්බෙන්නේ නැහැ. කිසිම ශාස්ත්‍රවරයෙකුට ලෝකෙ හම්බෙලා නැහැ. අනිකුත් ආගම ශාස්ත්‍රවරු ඉන්නවනේ. මේ බුද්ධි රජ කියන වචනය, බුදුරජාණන් වහන්සේ කියන වචනය වෙන වෙන දේවල් වලින් ඒගොල්ලෝ උත්තමයි කියන වචනයක් කියවෙනවා. එහෙම කියුණාට බුද්ධියෙන් රාජයාණන් වහන්සේ කියන එක, බුද්ධියෙන් ඥානයෙන් අග රජ කියන එක ඒක එන්නේ කිසිම ශාස්ත්‍රවරයෙකුට. ඒකට හේතුව ඒක ගන්න බෑ. ස්වභාවයෙන් හරි හිමේටම හරි ලෝකයේ තියෙන උසුම පිළිමත් බුදුරජාණන් වහන්සේගේම වීම. ඒ ස්වභාව ධර්මයේම පෙන්නුම් කරන ශ්‍රේෂ්ඨත්වයේ ලක්ෂණයක්. ලෝකයේ තියෙන උසුම පිළිම බුදුහාමුදුරන් වහන්සේගේ පිළිම. සමහර ධර්මයේ මේ හිරු මණ්ඩලයේ තියෙන මේ වටිනාකම පැන නගිනවා. ඇයි ඔබ අසරණ? ඇයි ඔබ ප්‍රමාද? තවම මේ අශ්‍රීමත් ධර්මයට පිවිසෙන්න. හේතු ඔබ දරාගෙන ඉන්න ටික ඇත්තයි කියලා හිතාගෙන ඉන්නවා. වටිනාකමක් ඇතේයි සිතනවා. කුණු ගොඩක ඇහිඳිනවා වටිනා දෙයක් ඇද්දයි බලන්නට. දුප්පත් ළමයි ඔබ දැකලා තියෙනවා නේද කුණු ගොඩ වල උස්සන බලන. අධ්‍යාත්මික වශයෙන් ගත්තාම ඒ දුප්පත් ළමයායි ඔබේ අතරේ වැඩි වෙනසක් නැහැ. අධ්‍යාත්මිකව ඔබත් කුණු ගොඩ උස්සනවා වටින දෙයක් තියෙනවාදයි බලන්න. සංස්කාරක ලෝකේ මොනවා හරි දෙයක එල්ලබ ගන්නට තියනවාද කියලා. අර එකවරක් දෙවරක් තුන්වරක් රැවට්ටපු මිනිස්සුන්ටත් ආයි රැවටෙනයි ඉන්නව නේද මේ සමාජයේ. එයාට අපි කියනවා මෝඩ මිනිස්සු කියලා. ඒ කියන්නේ ආයි රැවටුනේ ඇයිද කියලා අහුවාම නෑ අනේ මිනිස්සයා කියපු විදියට මගේ හිත උණු වෙලා ගියා. එහෙනම් ඉතින් උණු වෙලා ගියා නම් නිතිය තුණු කර ගන්න ওই විදියට ආ වෙන ක්‍රමවේදයක් නැහැ. ඒ කියන්නේ එතෙන්ට තමන්ගේ සිත පණ ගන්නවන්න ශක්ති සම්පන්න කරන්න බැරි වෙලා තියෙනවා. සද්ධර්ම අවබෝධය වෙච්චයි සමහර වෙලාවට අනුකම්පා විරහිත අය හැටියට පේන්නේ ඒකයි. ඒගොල්ලන්ට ඒ වැඩි උණුවෙන් අනම්මනක් නැහැ නේ. වැඩි සංවේදීතා නැහැ. වැඩි වගේ වැඩ නේද? උලත් එකයි පිලත් එකයි වැලත් එකයි කොහෙත් එකයි කියලා හැමතැනම ගහපල්ලේ තියෙන්න පුළුවන්, සොම් පිටින්නේ තියෙන්න පුළුවන්, ආරණ්‍යයක ඉන්නත් පුළුවන්, නගරේ ඉන්නත් පුළුවන්, රජමාලිගාවේ ඉන්නත් පුළුවන්, දුප්පත් පැල්පතේ බණ කියන්නත් පුළුවන්. ඒ මොකවත් නැහැ. ඒසා ලෝකේ තියෙන ප්‍රබලම ආවි අතහැරීම මොනම රටක් දිනන්න පුළුවන්, ඕනම ලෝකයක් දිනන්න පුළුවන් අතහැරීමේ. අතහැරීම දිනුමක් වන්නේ කෙසේද? ගිනි පෙල්ල අල්ලාගෙන එයින් දෙවිල පිච්චෙනවට වැඩිය ගිනි පෙල්ලක් අතහැරීම නේද දිනුම? හත් වෙච්ච යකඩයක් අල්ලාගෙන පිච්චිලා මැරෙන මිනිස්සෙකුට වැඩිය සත්‍විච්චය කඩයක් අතහරින එක නේද දිනුම? එතකොට අතහැරීමේ දිනුමක් නැද්ද? මේ නිවීමක් එහි තියෙනවනම් එහෙමනම් මේ ලෝකය පළඟටිය උපමා කර ඒකනේ. රත්විච්ච ලාම්පුවට පයින්නෝ, ගිනි ගන්න ගිනි දැල්ලට පයින්නෝ. ඈ ඉතින් රත්විච්ච යකඩය මේ ලෝකේ මිනිස්සු බදාගෙන කෑ ගහනවා. මොකද්ද කියන්නේ? මාව පිච්චෙනවා කියලා කෑ ගහනවා. කවුද බදාගෙන ඉන්නේ? කෑමයි. පළගැටිය උපමා කරේ බුදුහාමුදුරුවෝ කොච්චර ගැඹුරින් හිතලද කියලා අපිට කල්පනා වෙනවා. ඌ පිච්චෙනවා, පිච්චිලා වැටෙනවා, වැටිලා ආයෙ තටි පිටි ගහලා කොහොම හරි නැගිටිනවා. අඬුවක් දැන් දෙකක් පිච්චිලා තියෙන, ආයෙ තටි පිටි ගහලා කොහෙද යන්නේ? මෙහෙටත් එනවා. හිටියාම හොඳටම පිච්චුනහම සමහර අය ඇවිල්ලා චුට්ටක් මනස හදා ගන්නවා. හදාගත්තට පස්සේ ආයෙ කොහෙද යන්නේ? ආයෙ ලාම්පුවක් හොයාගෙන යන්නේ. ආයි ගිහලා ලාම්පුවට පයින්නවා පිච්චෙනක. ආයි පිච්චුනහම ආයි ප්‍රශ්න හාමුදුරනේ හරි ගැටලු අපිට. ආ බණ ඇහුවද? නැහැ අහන්න වෙලාවක් උන්නේ. දැන් අහන, දැන් අහන්න වෙලාවක් තියෙනවා. දැන් හොඳටම පිච්චිලා. සමහර අය ස්වභාව ධර්මයෙන්ම හදලා දෙනවා. බණ අහන්න වෙලාවක් නැහැ නෑ කියන කෙනෙක් හිටියා. කොහම හරි ලිස්සලා ගිහිල්ලා වැටලා කොණ්ඩ ගැදුනා. උත්තරවන්තයෝ අවුරුද්දක් යනකම් ඇඳෙන්නේ නැගිටින්න එපා ගෝලු. මම කිව්වා බොහොම හොඳයි, ඔය කොණ්ඩ කැඩිච්ච එක ඔහොම කැඩෙන්න තමයි තියෙන්නේ. දැන් හොඳ වැඩක් තියෙනවා, මම රේඩියෝ එකේ පෙන්න එකක දෙන්න. උතර මීදන් දැන් බලහන් දැන් තියෙනවා නේද වෙලාව? තියෙන හොඳයිනේ, කොණ්ඩ කැඩුණනේ. හොඳ වැඩේ. මම හිතන්නේ මේ ස්වභාව ධර්මයේම ඔබේ කොණ්ඩ කඩලා තියෙන්නේ මේකටම තමයි. දැන් කියනවා දැන් හොඳයි හඳ, දැන් මම බනහන, දැන් ගොඩක් යහුව බන. බලන්නේ කොණ්ඩ කඩන්න මොන බනහන. මේ ඉන්න එකෙත් එහෙම කොණ්ඩ කඩලා තියන්නේ ඇඳට වෙලා. එනිසා ජීවිතේ දුක කලින් තේරුම් ගන්න, දුක අත්පත් වෙන්න කලින්. අන්ධයෝනේ වලේ වැටුනහම වැටුණයි කියලා තේරුම් ගන්නෙ. ඇස් තියෙන පුජ්‍යලේ ගොඩාක් ඈත දකින්නවා. එනිසා නුවණැති පුජ්‍යලයා යනු අත්දැකීම් වලින් සියල්ල තේරුම් ගන්නට කලින් අවබෝධයෙන් අධ්‍යාපනයෙන් ඒ දුක දකින්නවා, ඒ වේදනාව දකින්නවා. තමන් අධ්‍යයනය කරගන්න, තමන් තේරුම් කරගන්න, තමන් නිවැරදි කරගන්න, තමන් හරි කියලා හිතන කෙනෙක් කවදාවත් පඬිතේ නෙමෙයි. ඒ නිසා මම මේ ධර්මයේ දේශනා කරන්නේ මෝඩයන්ටයි. මාගේ මේ ධර්මයේ මෝඩයන් උදෙසායි. එතකොට තමන් හරි කියලා හිතන කට්ටියට මම හිතන්නේ මේක ඔරොත්තු දෙන එකක් නෑ, ඔවුන් නැගිටලා යන්න ඉඩයි. මොකද නැගිටලා යන්නේ ඒක අය හොඳයි. මොකද ඔවුන් තමයි සැබෑ මෝඩයෝ. ඒ නිසා තමන් තුල අඩුවක් තමන්ට දැනෙනවා නම් පණ්ඩිතයෙක් හෝ පණ්ඩිතයෙකු වීමට සුදුසු කෙනා යා තමයි. දැන් ධර්මය තේරුණාද? ධර්මයේ තියෙන සුවය, එහෙම නැත්නම් ධර්මයෙන් අපිට අර ලැබෙන මල් සුවඳ වගේ සුවඳ ඔබට ජීවිතේ නිකන් දැනෙමින් පවතිනවද? වැස්සක් කෙනෙකුට ඉස්සර කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අහලද වැස්ස ගැන අපේ සීයල කිව්වේ? හා නැහැ, සුවඳෙන් කිව්වේ. කාලගුණ දෙපාර්තමේන්තුව කිව්වට වඩා හොඳට කිව්වා. කාලගුණ දෙපාර්තමේන්තුව වහින්නෙම නැහැ, වහිනවා කිව්වෝ සමහර වෙලාවට. කූඹි ගුල් වලින් එළියට යනවා දැකලා, එහෙම නැත්නම් සමහර කුරුල්ලෝ පියාසර කරනවා දැකලා, එහෙම නැත්නම් ඈතින් හමාගෙන එන ඒ සුළඟේ තියෙන සුවඳ විඳලා කිව්වා අද හවස වහිනවා. මේ හැමෝම සූදානම් වෙනවා, මේ පොළොවේ මේ කූඹි මේ සතු මේ කුරුල්ලෝ සෑහෙන මේ සූදානම් වෙනවා සියලු දෙනාම වැස්සට. අපි විතරයි නැත්තේ, අපිත් මේ කූඹි දිහා බලලා මේ කුරුල්ලෝ දිහා බලලා අපිත් සූදානම් වෙන්න වැස්සට. අද වහින් අවුවේ තියෙන අමුතුම රසණයට, අමුතුම ගතියට අද නම් වහිනවා. මොකද මේ අවුවේ සැර එදා අන්නේ සුවඳින් වැඩ කරන්න පුළුවන්, යම්කිසි ගුණයකින් හඳුනා ගන්න පුළුවන් ජන විඥානයක් තිබුණු නිසා මම හිතන්නේ මනසත් ඒ විදියටම සුවඳින් හඳුනගත්තා. ඉතින් දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ සුවඳින් හඳුනන්නේ නැහැ නේ, මේ වහිද්දිත් දන්නේ නැහැ නේ වහිනවා කියලා. එහෙම අතරමං වීමකටපත් වුණාම කොහොමද වහිද්දිත් නේද? එනිසා තමන් පිළිබඳව තමන් අවබෝධයක් දන්නේ නැත්නම් ඒ පිළිබඳව තේරුමක් නැත්නම් මොකද්ද මගේ වැරද්ද කියලා අහන්නත් ඉඩයි. දැන් අපේ රටේ මිනිස්සෙක් ගිහිල්ල ඉවරලා අපි හිතමුකෝ යුරෝප රටක ගොඩාක් පවිත්‍රව නගරේ තියාගන්න රටවල් තියෙනවා කියලා. ප්‍රසිද්ධ තැන්වල පිටේනට හරි කොහට හරි කෙල ගහනවා. කෙල ගැහුවාම පොලිස් නිලධාරිය ඇවිල්ලා දඩ කොල්ලයක් ලියනවා. ලාංකිකයේ එකපාරට අවබෝධයක් නැති කෙනෙක් කියා මෙහෙත් එච්චර චාරයක් නැති කෙනෙක් කියලා හිතමුකෝ. දඩයක් ගහනකොට එයා අහන්නේ මොකද්ද ප්‍රශ්නේ? මොකක්ද මගේ තියෙන වැරද්ද? වැරද්ද ඕනේ මේ දඩගොල්ලේ. බලන්න මම වැරද්දක් කරේ නෑ, වඩ දඩ ගැහුවා. නමුත් එයා හඳුනගෙන තිබුණේ කොයි වෙලාවකවත් පිටෙන්නට කෙල ගහන්න බෑ කියලා. එහෙමනම් ඒ වගේ අපි යම් ආකාරයකට ඒක ස්වභාවයෙන් ඒ වරදක් කියලා එක තේරුම් අරගෙන නැත්තම් ඒක අවබෝධ කරලා දෙන්න බෑ. නිසා ඒක අවබෝධ කරගෙන තියෙන්න ඕන වරදක් කියලා අඳුරගන්න. එහෙමනම් හැමදෙරාටම තෙරුවන් සරණයි.